සඳ පානේ ගමන් යන්න සවනට කුරුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදු සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදු සඳ පානේ ගමන් යන්න සවනට කුරුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදු සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදු හඳින්දමත් උනේ මෙමා මවන සිනා දිනිත පුරා ඔබගේ ඒරුවින්දමත් උනේ මෙමා සඳ පානේ ගමන් යන්න සවනට කුඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදු සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදු රතු පාටින් වැසී ගියා මට මතකයි කුවුල් හඬයි අවුරුන්දයි ඔබේ සිනා හඬින් පිරී ගියා වගේ සඳ පානේ ගමන් යන්න සවනට කුඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදු සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදු සඳ පානේ ගමන් යන්න සවනට කුඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදු සඳ නැතිදා කතා වෙන්න මගේ පාළුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදු